साधु साधु। साधु साधु साधु, नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि। साधु साधु सतुन मेरी मिन वेलकी मनमो, शिल्पदय समाधन विमी सुरक मिन वेलकी मनमो, शिल्पदय समाधन विमी वैरदी काम सेवनयन वेलकी मनम्बो, शिल्पदय समाधन विमी बोरुकी मिन वेलकी मनम्बो, शिवपदय समाधन विमी मत्पिन्हा मद्रव्य भावित इन वेलकी मनम्बो, शिवपदय समाधन विमी उत्तम तिसरण सहित मां समाधन वो में सीलय, मे जीवित ये आहपत पिनिसद पारलोव सुगतिय पिनिसद, संसार दुखिं निदहस वेम पिनिसद, उपकार वेवा। साधु साधु साधु, नमस्कार वेवा बुधुरुवनट समदा बुधुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग सरणयामि, नमस्कारवेवा तुनुरुवनत समदाति सारण सरणयामि। साधु साधु साधु। මගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පිනොත් ලොකු ස්වාමීන් වහන්සේට අප සීල දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සදහැවත් පින්වත්නි, පිනොතුනි, ඔබගේත් මගේත් මේ ලෝකේ ජීවත්වෙන සීල දෙනාගේම ජීවිත ගත්තොත් අපි හැමෝම උපන් දවසේ ඉඳන් මේ යන මොහොත දක්වාම එකිනෙකාගේ උපකාර මත ජීවත් වෙනයි. ඉපදුන දා පටන් අපි අපේ දෙමව්පියන්ගෙන් රැකවරණය ලැබුවා. අපේ අම්මා තාත්තා අපිට මේ ලෝකයට එළිය දෙන්න උපකාර කරලා, අපිව ඇති දැඩි කරලා, අපිව ආදරයෙන් පෝෂණය කළා. එහෙනම් අපි හැමෝම දෙමව්පියන්ගේ උපකාරය නිසා මේ ලෝකෙ ජීවත් වෙන අය. ඒ වගේම පින්වත්නි, ටිකෙන් ටික ටිකෙන් ටික අපි වැඩිවියට පැමිණෙනකොට, අපි උස්මහත් වෙනකොට අපි ගුරුවරුන්ගේ උපකාර ලබනවා, අපේ සහෝදර සහෝදරියන්ගේ උපකාර ලබනවා, අපේ ඥාතීන්ගේ උදව් උපකාර ලබනවා. අධ්‍යාපනය ලබන්න ගියත්, රැකියාවක් කරන්න ගියත්, විවාහයක් කරගන්න ගියත්, අපේ ජීවිතේ හැම මොහොතකම අපි අන් අයගේ උපකාර මැත්තේ තමයි ඒ හැම කටයුත්තක්ම කරගන්නේ. ඊට පස්සේ පින්වත්නි, අපි ටිකෙන් ටික ටිකෙන් ටික වයසට යනකොට, අපි හැමෝම වියපත් වෙනකොට අපිට ඊට වඩා උපකාර අවශ්‍ය වෙනවා. අපේ දූ දරුවන්ගේ උපකාරය අපිට අවශ්‍ය වෙනවා. මරණයට පත්වෙන මොහොත දක්වාම, ඒ උපදුණු මොහොතේ සිට අපි හැමෝම එකිනෙකාට උපකාර කරගනිමනුයි මේ ලෝකෙ ජීවත් වෙන්නේ. නමුත් පින්වත්නි, මොහොතකට හිතලා බලන්න, අපි අනිත් අයගේ උදව් උපකාර ලැබුණට අපේ අම්මා තාත්තට, සහෝදරයන්ට, ඥාතීන්ට, යාළුවන්ට, දූ දරුවන්ට පුළුවන් වුණාද ටිකෙන් ටික ටිකෙන් ටික වයසට යන අපේ ජීවිතේ වයසට නොයා තරුණභාවයෙන් පත් කරගන්න ඒ උපකාරයෙන් පුළුවන් වුණාද? බැරි වුණා. ඒ කිසිම උපකාරයකට පුළුවන් වුණාද අපි ලෙඩ වෙලා දුක් විඳිනකොට ඒ ලෙඩවීමෙන් අපිව නිදහස් කරන්න පුළුවන් වුණාද? පුළුවන් වුණාද? බැරි වුණා. අපි ටිකෙන් ටික ලෙඩ වෙවි, මරණයට පත් වෙනකොට කිසි කෙනෙකුට පුළුවන් ද අපිව මරණයෙන් බේරන්න? ඒ කිසි උපකාරයකට, ඒ කිසි උදව්වකට පුළුවන්ද? බැහැ. මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ කැමතිද අඬන්න? කැමතිද? අපි කවරුත් කැමති නෑ අඬන්න. ඔබ කැමතිද ශෝක කර කර ඉන්න, සුසුම් හෙල හෙල ඉන්න, බලාගත්තත බලාගෙන ඉන්න, දුක් විඳ විඳ ඉන්න කැමතිද? ශෝකය, වැළපීම, දුක්, දොම්නස්, උපායාස කියන මේ දේවල් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් පින්වත්නි, කිසි කෙනෙකුට පුළුවන්ද අපිව ඇඬීමෙන් වළක්ව ගන්න? අනන්‍ද කරුණක් යෙදුනහම අපි කවුරු අපේ වටේ හිටියත් අපි ඒ ඉන්න පිරිසගේ උදව්වක් ගන්නවාද අඬන එක වළක්වන්න? අඬන එක නතර කරගන්න? නැහැ. පින්වත්නි, හැබැයි මේ පින්වතුන්ට, අපි හැම දෙනාටම ඉපදීමෙන්, ලෙඩටපත් වීමෙන්, වයසට යෑමෙන්, මරණයෙන්, ශෝක, වැළපීම්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්නට පුළුවන්. ඒ හැම දුකක්ම සදහටම නතර කරන්නට පුළුවන් උපකාරයක් අපි හැම දෙනාටම මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. මේ ලෝකේ එකම එක මනුෂ්‍ය රත්නයකට පුළුවන් අපේ ජීවිත දුකේ මුදව ගන්න. ඒ ඔබේ අම්මා නෙමෙයි, තාත්තා නෙමෙයි, සහෝදරිය, සහෝදරයා, දුව, පුතා නෙමෙයි, කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි මේ ලෝක සත්‍යයා දුකෙන් මුදවා ගත්තේ. මුදවන්නේත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. අද මේ වර්තමානයේ අපි මේ ජීවත් වෙන යුගයේ, අපි ජීවත් වෙන මේ සමාජයේ අපි කැමති නම් දුක් නොවිඳ ඉන්න අපි ලංකර ගත යුත්තේ ඒ අසහාය කල්යාණ මිත්‍ර ඇසුර. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම කල්යාණ මිත්‍ර ඇසුර තමයි අපේ අපේ ජීවිතයට ලංකර ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද පින්වත්නි? ඔබ අහලා තියෙනවද? ඔබට මිල මුදල් නැති වුණාම සල්ලි දෙන කෙනාද? නෑ. ඔබ ළඟින්ම හැම වෙලේම දුකේදීත් සැපේදීත් ඉන්න කෙනාද? නෑ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපිට ජීවිතේ ඇත්ත පෙන්වන කෙනා. කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ? ජීවිතේ ඇත්ත පෙන්වන කෙනා. මේ ලෝකේ අපි ඇසුරු කරන අය අතරින් අපිට ජීවිතේ ඇත්ත පෙන්වන අයද වැඩි, අපිව මුලා කරන අයද වැඩි? මුලා කරන අය වැඩි. අපි අඬනකොට ඊට වඩා ආශාදජනක දෙයක් අපිට මතක් කරලා తాවකාලිකව ඒ ඇඬීමෙන් නිදහස් කරන අය තමයි මේ ලෝකෙ වැඩි. එහෙම නැතුව අපි අඬනකොට, වැළපෙනකොට, ශෝක කරනකොට මේක තමයි ජීවිතේ යථා ස්වභාවය. මේක අවබෝධ කරගන්න ඕකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සසරෙන් නිදහස් වෙන්න කියන කාරණය. ඒ පණිවිඩය අපිට දෙන අය මේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. එහෙනම් පින්වත්නි මේ දුකෙන් අපිව මුදවන්න අපේ ජීවිතයේ තියෙන සැබෑ ස්වභාවය, ඒ දුක නම් වූ ආර්ය සත්‍ය අපිට පෙන්වලා දෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඉතින් අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ ඒ උත්තම කල්යාණ මිත්‍ර ඇසුර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුම් බුදු දේශනය. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකාය කෝසල සංයුක්තේ. මොකේද ඇතුළත් වෙන්නේ? කෝසල සංයුක්තේ. කෝසල සංයුක්තය කියලා කියන්නේ කොසල් රජතුමාට. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩි ඉන්න කාලේ කෝසල ජනපදයේ රජකම් කළ රජු තමයි කොසල් රජතුමා. මේ කොසල් රජුට වදාළ දේශනයක් තමයි අද අපි මේ ශ්‍රවණය කරන්නේ. සූත්‍රේ නම කල්යාණ මිත්ත සූත්‍රේ. මොකද සූත්‍රේ නම? කල්යාණ මිත්ත සූත්‍රේ. කල්යාණ මිත්‍රයා ගැන වදාළ දෙසුම. කා ගැනද? කල්යාණ මිත්‍රයා ගැන වදාළ දෙසුම. මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. දවසක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා සිටිනවා, ස්වාමීනි මං හුදෙකලාවේ තනියම ඉන්නකොට මට මෙන්න මේ විදිහේ කල්පනාවක් ඇති වුණා. මොකද්ද කල්පනාව? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය ස්වාක්ඛාතයි. මොකද්ද පින්වත්නි ස්වාක්ඛාතයි කියන්නේ? ස්වාක්ඛාත කියලා කියන්නේ මේ ධර්මය මනවින් දේශනා කොට වදාළ ධර්මයක්. කොහොම ධර්මයක්ද? මනවින් දේශනා කොට වදාළ ධර්මයක්. මුලත් සුන්දර, මෙදත් සුන්දර, අගත් සුන්දර, කල්යාණ වූ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ඒ ධර්මයට කියනවා ස්වාක්ඛාතයි කියලා. මේ ලෝකේ එවැනි ස්වාක්ඛාත ධර්ම තියෙනවා නම් ඒ එකම එකයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරම. අපි ඉගෙන ගන්න අනිත් හැම දෙෙම ස්වාක්ඛාතනේ. ඒවයේ මුල මැද අග පිරිසිදු නැහැ. අපිව ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඇදලා දානවා අපි ඉගෙන ගන්න දේවල් වලින්, අපි දකින දේවල් වලින්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දහම අපිව දුකින් මුදවනවා. ඉතින් කොසල් රජතුමා කියන සාමිනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. මේ ශ්‍රී සද්ධර්මයේ ඉතාම යහපත් ලෙස දේශනා කරපු ධර්මය. මේ ධර්මය තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නැති කෙනාටයි. කාටද මේ ධර්මය තියෙන්නේ? කල්යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. නැති කෙනාට නෙමෙයි. කල්යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. කල්යාණ යාළුවන් ඇති කෙනාටයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණු කෙනාටයි. පාප මිත්‍රයන් ඇති කෙනාට නෙමෙයි. පාපී යාළුවන් ඇති කෙනාට නෙමෙයි. පවිටු මිතුරන්ගේ ඇසුරට වැටුණු කෙනාට නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය කාටද අයිති නැත්තේ? පවිටු මිතුරන් ඇසුරු කරන කෙනාට. කාටද මේ ධර්මය අයිති? කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, වදාරනවා, පිනත් මහරජ, ඒක එහෙමම තමයි. ඒක හරියටම හරි. ඔබ කියපු කාරණේ ඒකාන්ත සත්‍යයක්. මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාටද? කල්යාණ මිත්‍රයන්ගෙන් යුක්ත කෙනාටයි. කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කෙනාටයි. පාපී මිතුරන් ඇසුරු කරන කෙනාට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා, පිනත් මහරජ, මම ඉස්සර කාලෙක හිටියා ශාක්‍ය ජනපදයේ, ශාක්‍යයන්ගේ නගරක කියන කුඩා නගරේ. කොයිද ඉඳලා තියෙන්නේ? ශාක්‍යයන්ගේ නගරක කියන බොහොම කුඩා නගරක ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ කවුද? ආනන්ද සාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට නම් හිතෙන්නේ මේ නිවන් මාර්ගයෙන් භාගයකට භාගයක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. ස්වාමීනි, මට එහෙම හිතෙන්නේ. මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම කියන දේ මත තමයි මේ බුද්ධ ශාසනය, මේ නිවන් මාර්ගයේ භාගයට භාගයක් රැඳිලා තියෙන්නේ. දැන් කවුද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හා හා පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා. මේ බුදු සසුන, මේ නිවන් මාර්ගය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. මේ මුළු නිවන් මගම රැඳිලා තියෙන කා මතද? කල්යාණ මිත්‍රයා මත. පිනත් ආනන්ද, මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම පවතින්නේ කලණ මිතුරන්ගේ ඇසුර මත. පිනත් ආනන්ද, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යොමු වූ භික්ෂුව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද පින්වත්නි? මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? මොකද්ද? අපව මේ ජාති, ජරා, මරණ දුකෙන් නිදහස් කරන්නේ මොකේ ගමන් කළොත්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත්. කෙනෙක් බාල වයසේ කෙනෙක් වෙන්න පුළුවන්, පුංචි දරුවෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, මැදිවියේ කෙනෙක් වෙන්න පුළුවන්, ගොඩාක් වයසට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක් ගොඩක් රූමත් වුණත්, විරූපී වුණත්, දුප්පත් වුණත්, පොහොසත් වුණත්, ඒ කෙනා කුමන ආගමක් ඇදහුවත් දුකෙන් නිදහස් වෙන්න නම් ඒ හැමෝම ගමන් කළ යුත්තේ කුමන මාර්ගය තුළද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පින්වත්නි කාටද? ප්‍රඥාවන්තයාට. එතකොට ඒ ප්‍රඥාවන්තයා කොහේ කොතනක ඉනීද කියලා කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාට සමහර විට යා උපතින් එයාට ඒ ප්‍රඥාව උඩට මතු කරගන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. එයා මිත්‍යා දෘෂ්ටික අදහස්වල පැටලිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ප්‍රඥාව කියන මාණික්‍ය උඩට මතු වෙනවා කුමක උපකාරයෙන්ද? කල්යාණ මිත්‍ර ඇසුරෙන්. කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන් අර වැහිලා තියෙන ප්‍රඥාව මතු වෙනවා. ඒ ප්‍රඥාව වැහිලා තියෙන තාක්කල් පින්වත්නි කෙනෙකුගේ ජීවිතය තුළ දුක විඳ විඳ අඬ අඬ එයා ආස කරන්නේම ආයායි ඉපදෙන්න. අඬ අඬා එයා පතනවා ජීවත් වෙන්න. අඬ අඬා එයා පතනවා මිල මුදල්ම. අඬ අඬා එයා ප්‍රිය දේවල් පතනවා. ඇයි? ප්‍රඥාව මෝරලා නැහැ. එයා හිතන්නේ මේ හැමදේම සමහර විට නොපෙනෙන බලවේගයක කැමැත්ත මත සිද්ධ වෙන දේවල්. එහෙම නැත්නම් මේක සිද්ධ වෙන්න තිබ්බ දෙයක්. මේක මට වෙනස් කරන්න බැහැ. මේක වෙන කෙනෙකුගේ කැමැත්තක් කියලා හිතනවා. එතකොට එයාගේ මුළු ජීවිතයේම දුක් විඳ විඳ හැබැයි දුකම එයා සතුටින් වැළඳගෙන ඉන්නවා නම් එයාට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන මාර්ගය විවෘත වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර මතමයි. කල්යාණ මිත්‍රයාගෙන්මයි. කල්යාණ මිත්‍ර ඇසුර අපේ ජීවිතයට ලං වුණාම තමයි පින්වත්නි අපි මේ ජීවිතයේ තියෙන හිස් බව, මේ ජීවිතයේ තියෙන යථාර්ථය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, මේ ජීවිතේ මගේ වසඟේ පවත්ව ගන්න බෑ කියන ස්වභාවය අවබෝධ කරගන්නේ අපේ ප්‍රඥාව මෝරපු දවසට. ප්‍රඥාව මෝරන්නේ කාගේ උපකාරයෙන්ද? කල්යාණ මිත්‍රයාගේ උපකාරයෙන්. එදා ඉඳලා අපි මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබපු දවසේ ඉඳලා අපි ගමන් කරන්නේ කොයි මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මාර්ගංග මොනවාද? සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය මාර්ග අංග 8 තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඔය මාර්ගයට අපි වැටෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් විතරමයි. වෙන කිසිම දෙයක් නිසා නෙමේ, කල්යාණ මිත්‍ර ඇසුර නිසාමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට, පිනවත් ආනන්ද, මේ කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනා, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා විවේකයෙන්, චිත්ත විවේකයෙන්. ඒ කියන්නේ මේ හිතේ විවේකය තියෙන්න ඕනි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. හිත කලබල කරගෙන, හිත චංචල කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන්ද? බෑ. එහෙනම් චිත්ත විවේකය තියෙන්න ඕනි. විවේක නිස්සිත. හිත හොඳට විවේකයේ තියෙන්න ඕනි. ඊළඟට මේ හිත විරාගයට, නොඇල්මට පත් වෙන්න ඕනි. හැම දෙයකට මේ ලෝකේ දකින්න අහන දේවල් වලට ආස කර කර පුළුවන් ද පින්නත් මේ ගමන යන්න? බෑ. හැබැයි දකින්න දේවල් වලට ආස කර කර දුකට නම් යන්න පුළුවන්. ආයමත් අඬන මාර්ගයට නම් වැටෙන්න පුළුවන්. හැබැයි නොඇල්ම කියන දේ අපේ ජීවිතය තුළ ඇති කරගත්තොත් අපි යොමු වෙන්නේ දුකෙන් නිදහස් වන මාර්ගයටමයි. ඊළඟට මේ නිවන් මාර්ගය වඩන්න ඕනි මම මේ හිතේ තියෙන තණ්හාව දුරු කරනවා කියන අදහසින්. මොන අදහසින්ද? හිතේ තියෙන තණ්හාව දුරු කරනවා කියන අදහසින් තමයි මේ නිවන් මාර්ගය වඩන්න ඕනි. එතකොට පින්වත්නි, ඔය හැම කාරණයක්ම සැපරෙන්නේ අපිට සම්පූර්ණ වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර මතමයි. කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර මතමයි. පින්වත් මේ ලෝකේ අපිට කොයිතරම් පිරිසක් අපි ඇසුරු කරත්, අපි කොයිතරම් පිරිසකගේ උදව් උපකාර ලැබුණත් පින්වත්නි, ඒ කිසි කෙනෙක් අපිව නිවන් අවබෝධ කරගන්න, සසර දුකෙන් නිදහස් කරන්න අපිට කියන්නේ නැහැ. මේ ලෝකේ මේ පින්වතුන් දකින අහන හැම දෙයක්ම ඔබට උපකාර වෙන්නේ මොකටද? සසරෙන් නිදහස් වෙන්නද? නෑ. ඇහැට දකින දෙයට ආස කරන්න, කනට ඇහෙන දෙයට ආස කරන්න, නාසයට දැනෙන ගඳ සුවඳට ආස කරන්න, දිවට දැනෙන රසයට ආස කරන්න, කයට දැනෙන පහසට ආස කරන්න. මේවට ආස නොකර ජීවිතයක් තියනවද? ඔහොමනේ දහන්නේ. ඔහොමනේ දහන්නේ. ජීවිතේ මොකක්ද? ඔය දේවල් භුක්ති විඳින්න ඇති ජීවිතයක් මොකටද කියලා අහනවා. එතකොට කල්යාණ මිත්‍රයන් කියලා, අපේ මිතුරන් කියලා හිතන අය, ඒ මිත්‍ර ස්වરૂපය තියෙන යාළගේ මොන ස්වરૂපෙන්ද? පාප මිත්‍රයන් හැටියට. අපිට කියනවා නම් මේකට ඇලුම් කරන්න ආස කරන්න කියලා, ඒ අය කවුද? පාප මිත්‍රයන්මයි. හැබැයි කල්යාණ මිත්‍රයා මොකක්ද කියන්නේ? කොහොම හරි මේ දුකෙන් නිදහස් වෙන්න. ආය ආය ඉපදෙමින් මැරෙමින් යන මේ දුකෙන් නිදහස් වෙන්න කියලයි කල්යාණ මිත්‍රයන් වහන්සේලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කාටද දේශනා කරන්නේ? කොසල් රජතුමාට. කවුරු හා සම්බන්ධ කතා බහක් ගැනද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඇති වුණු කතා බහක් තමයි මේ කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පිනවත් ආනන්ද, කල්යාණ මිත්‍ර වූ මා ළඟට පැමිණෙන ඉපදීම ස්වභාව කොට ඇති සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා. පිනත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට විවිධාකාර ස්වභාවයෙන් යුක්ත අය ආවනේ. සමහර අය ආවා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. ගෞරවයෙන් නෙමෙයි, වාද කරන්න ආවා. සමහර අය ආවා තමන්ගේ මැරිච්ච දරුව අතේ තියාගෙන අනේ මගේ දරුවට පණ දෙන්න කියලා. කවුද? කිසා ගෝතමි. අපිට කිසා ගෝතමීගේ චරිතය විතරයි අපි අහලා තියෙන්නේ. නමුත් ඒ වගේ කොයි තරම්නම් අය බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ නැද්ද? අනේ මගේ දරුවා කන්නේ නැහැ. අනේ මගේ දරුවා ඇස් අරින්නේ නැහැ. මගේ දරුව මාත් එක්ක ඉස්සර වගේ hina වෙන්නේ නැහැ. අනේ මගේ දරුවට පණ දෙන්න කියලා අර මැරිච්ච දරුවෙකුට පණ ඉල්ලගෙන ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. එතකොට ඉපදීම, ජරාවට පත්වීම, වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම ස්වභාවය කරගෙන උරුම කරගත්ත අය නේද බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ඊළඟට ඇඟේ නූල් පැටක්වත් නැතිව පිස්සියක් වගේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා නැති වෙලා, එකම මොහොතේ තමන්ගේ ස්වාමියා නැති වෙලා, එකම මොහොතේ තමන්ගේ එදා උපන්න කිරිකැටි දරුවා නැති වෙලා, තමන්ගේ අනිකුත් වැඩිමල් දරුවා නැති වෙලා, සියලු දේ අහිමි වුණ පටාචාරාව බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ කොහොමද? ඇඳිවතවත් නැතුව පිස්සියක් වගේ. අනිත් මිනිස්සු ගල් ගහනවා මෙන්න පිස්සියක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා කියලා. හැබැයි අනිත් හැමෝම දැක්කේ එයාගේ බාහිර ස්වභාවය විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ බාහිර ස්වභාවයට වඩා අභ්‍යන්තර හැකියාවක්, මානසික දියුණුවක් මේ කාන්තාවට තියෙනවා. අද මේ කාන්තාව ඇඳිවත නැතිව වියරුවෙන් පිස්සු වැටිලා මා ළඟට ආවට මේ ඇවිල්ලා ඉන්න එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ ඇවිල්ලා තියෙන්නේ බුද්ධ ශාසනේ භික්ෂුණීන් වහන්සේලා අතර, විනයධර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබන උතුම් කාන්තාවක් කියලා. වටපිටාව ඉන්න කිසි කෙනෙක් ඒක අඳුනගත්තද පින්වත්නි? අනිත් අය වළක්කුවා, කවුද මේ පිස්සිව බුදුරජාණන් වහන්සේ ඉදිරියට එන්න දුන්නේ? ඇයි මේ දෙව්රම් වෙහෙරට මේ පිස්සිට එන්න දුන්නේ? හැමෝම ගහලා පන්නන්න හැදුවා. හැබැයි පින්වත්නි, අපගේ මහෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර වූ ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කාන්තාව දෙමව්පියන්ගේ වියෝවෙන්, සහෝදරයාගේ වියෝවෙන්, ස්වාමියාගේ වියෝවෙන්, දූ දරුවන්ගේ වියෝවෙන් දුකටපත් වෙලා හිටියට, මේ වෙලාවේ සිහිය නැතිව හිටියට මේ කාන්තාව තුළ තියෙනවා ඉපදීමෙන් නිදහස් වෙන්න හැකියාව, ලෙඩවීමෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාව, වයසට යෑමෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාව මේ කාන්තාවට තියෙනවා. මේ සියලු දුක් වලින් නිදහස් වීමේ හැකියාව ඒ කාරණේ අඳුනගත්තේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඉතින් පින්වත්නි, එදා ඒ කිසා ගෝතමියට වගේ පටාචාරාවට වගේ ඒ තරම් අප්‍රමාණ දුක් මේ ජීවිතයේ ඇතැම් විට අපි විඳලා නැති වෙටි. අපේ ජීවිතවලත් විවිධ අහිමිවීම් මේ වෙනකොට මේ පින්වතුන් මුණ දීලා ඇති. අම්මා තාත්තා අහිමි වෙනකොට, දූ දරුවන් අහිමි වෙනකොට, ස්වාමියා බිරිඳ තමන්ට අහිමි වෙනකොට, දුක වාව ගන්න බැරුව මතක් වෙන වාරයක් ගානි මේ පින්වතුන්ගේ ඇස්වලට කඳුළු එන අය මෙතන ඇති. හැබැයි පින්වත්නි, ඔය කඳුළු පිස දමන්න ඔබට කිසි කෙනෙක්ගෙන් උපකාරයක් ලැබුණාද? ළඟ ඉඳන් ඕන්නම් උදව්වට අඬයි. අඬනවා දැකලා අනිත් කෙනත් එකට එකතු වෙලා අඬයි. හැබැයි ඒ කඳුළු පිස දාලා මේ බුද්ධිය නුවණ වඩන්න ධර්මයක් කියලා දෙන අය මේ ජීවිතේ මේ ලෝකේ ගොඩාක් දුර්ලභයි. එතකොට පින්වත්නි, සාමාන්‍ය මිනිසෙකුගේ ස්වභාවය තමයි දුකෙන් ආස්වාදයක් විඳිනවා. ඒ කියන්නේ මොකද්ද? අඬ අඬ අඬ අඬ ඒකෙන් ආශාදයක් විඳිනවා. අඬ අඬා ඒකම මතක් කර කර මතක් කර කර අඬනවා. අඬන්න අකමැති නම් ආයෙමත් ඒක අමාරුවෙන් මතක් කරයිද? නෑ. එතකොට මේ අඬන එකෙත් තමන්ට ප්‍රිය දේවල් අහිමි වීම නැවත නැවත මතක් කිරීමේ යම්කිසි ආස්වාදයක් මේ මිනිසයා විඳිනවා. ඒ නිසා තමයි අවුරුදු ගාණක් ගිහිල්ලා තමන් ආදරය කරපු අය තමන්ට අහිමි වෙලා ගියපු දේ මතක් කර කර කතා කරපු විදිහ සිහි කර කර ජීවත් වෙන විදිහ සිහි කර කර පින්තූර බල බල ඒ අය ඇඳපු ඇඳුම් දිහා බල බල නිවසේ තියෙන මත්තක සටහන් දිහා බල බලා නැවතත් තමන්ගේ කැමැත්තෙන් ඇස් දෙක තෙත් කරගන්න. එහෙම නෙමෙයිද? එහෙමයි නේද? එතකොට මේ ඇඳීමෙත් යම්කිසි ආස්වාදයක් විඳිනවා. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මාර්ගයේ ගමන් කරන කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා අපව එහෙම බොළඳ ලාමක අය බවට පත් කරන්නේ නැහැ. අපිව බුද්ධිමත් භාවයට පත් කරනවා. අපිව නුවණැති අය බවට පත් කරනවා. අපිව මේ දුකෙන් නිදහස් කරන්නට උන්වහන්සේලා මහන්සි ගන්නවා. උන්වහන්සේලාගෙන් තමයි අපේ ජීවිතයට සැබෑම උපකාරය ලැබෙන්නේ පින්වත්නි. එනිසා අපේ ජීවිත තුළ මේ ධර්මය පිළිබඳව විශාල අවබෝධයක් වැටහීමක් නැති වුණත් මේ පින්වතුන්ගේ මේ ගත වුණු මේ ජීවිතය දිහා බැලුවම පේන්නේ නැද්ද මේ ජීවිතයේ මේ විඳවන ස්වභාවයත් එක්ක මේක දුකයි කියලා? ඔබ ගොඩාක් ධර්මය ශ්‍රවණය කළ නැති වුණාට මේ තමන්ගේ ජීවිතය දිහා හැල්ලා බැලුවොත් මේ ජීවිතයේ තමන් සතුටින් හිටපු කාලයට වඩා වැඩිපුර තියෙන්නේ මොකද්ද? දුකෙන් හිටපු කාලේ. දවසක් හිනා වුණා නම් සතියක් කඩන් වෙනවා නේ? එහෙම නේද අපේ ජීවිතේ සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ නේද? ඒ නිසා පින්වත්නි, අපි අපේ ජීවිතේ දිහාවට හැරිලා බලලා මේ ජීවිතේ අපි විඳින මේ අත්දකින්න දුක ගැන අපි හොඳට නුවණින් විමසලා අපි මේ ඉපදිමින් යන මේ සසරට අපි කලකිරෙන්න ඕනි. ඒ සඳහා අපට උපකාර කරන්නේ කල්යාණ මිත්‍රයා. මේ බුද්ධ ශාසනයට මේ ධර්මයට එන හැමෝම කල්යාණ මිත්‍ර ඇසුරට කැමැත්තෙන් එන අය නෙමෙයි. සමහරට මේ පින්වතුන් අතර ඇති තමන්ගේ දෙමව්පියෝ නිසා ධර්මයට යොමු වුණු අය. ඊළඟට සමහර මෙතන ඇති තමන්ගේ දූ දරුවන් නිසා දෙමව්පියෝ ධර්මයට යොමු වුණු අය. තවත් අය ඇති තමන්ගේ සහෝදරිය සහෝදරයා තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙලා මෙහෙම ධර්මයක් තියෙනවා මේක අහන්න මේකෙන් ජීවිතයේ ඇත්ත ස්වභාවය කියලා දෙනවා කියලා යොමු කරපු අය. ඒ වගේ මෙතන තවත් සමහර ඇති තමන්ගේ ඥාතීන්ගේ උපකාරයෙන් යාළුවන්ගේ උපකාරයෙන් මේ ධර්ම මාර්ගයට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න යොමු වුණ අය. එනිසා මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන හැමෝම ධර්මයේ ශ්‍රවණය කරන්න මුලින්ම කැමැත්තක් ඇතුව එන අය නෙමෙයි. හැබැයි ඒ හැමෝගේම ජීවිතය තුළ ධර්මයේ කෙරෙහි කැමැත්ත ඇති වෙනවා. නිවන් අවබෝධ කරගන්න සසරෙන් නිදහස් වෙන්න කැමැත්ත ඇති වෙනවා අර කල්යාණ මිත්‍රයාගේ උපකාරය නිසා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ යාළුවෙක් හිටියා ගිහි කාලේ. එයාගේ නම රෝජමල්ල. මේ රෝජමල්ල කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙමෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ උදේනි කියන නගරයට වැඩපු වෙලාවේ ඒ උදේනි නගරයේ රජකම් කළ උදේනි රජුරෝ මුළු නගරයටම අනබෙර පැතිරෙව්වා. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේව බලන්න ගියේ නැත්තම් මං ඒ අයට දඩ ගහනවා. එතකොට මේ දඩ ගහනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යොමු කරන්නේ. ඉතින් මේ අතර හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේගේ යාළුවා. කවුද යාළුවා? රෝජමල්ල. දැන් රෝජමල්ල බැලුවා රජතුමාගේ දඩේ ගෙවන්න විදිහක් නැහැ. එච්චරවත් කමක් නැහැ. දඩේ ගෙවන්න නැතුව බේරෙන්න නම් ඔන්න ඔය ගිහිල්ලා ওই පැත්තකින් ඉඳගෙන ඉඳලා මං ඉක්මනට එන්න ඕනි කියලා හිතලා දැන් ඔන්න ආරාමයට ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්ක තමන්ගේ පරණ යාළුවා ඇවිල්ලා ඉන්නවා බුදුරජාණන් වහන්සේව දකින්න. ආනන්ද ස්වාමීන් වහන්සේට හරි සතුටක් ඇති වුණා. රෝජමල ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, රෝජමල ඔබත් ආවද බුදුරජාණන් වහන්සේව දකින්න? ඒ කියන්නේ ඔබත් තෙරුවන් සරණ ගියාද? අනේ මට හරි සතුටුයි. රෝජමල මූණ පුළුඩු කරගෙන කියනවා, මොන තිසරණයක්ද? මං තිසරණ සරණ ගියේ නැහැ. මම මේ ආවේ මට දඩ ගෙවා ගන්න බැරි නිසා. රජතුමාගේ දඩේ මට ගෙවන්න බෑ. ඒ නිසයි මම මේ ආවේ. නැතුව මට බුදුරජාණන් වහන්සේව දකින්ද, ධර්මය අහන්ද, සංගයාව දකින්න මට කිසිම උවමනාවක් නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට මහා සංවේගයක් ඇති වුණා. මහා දුකක් ඇති වුණා. මහා අනුකම්පාවක් ඇති වුණා තමන්ගේ යාළුවා ගැන. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනට භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කළා. භාග්‍යතුන් වහන්සේට කියා සිටිනවා, අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, මගේ ගිහි කාලේ යාළුවෙක් රෝජමල, ඔහුත් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේව දකින්න. හැබැයි ඔහුගේ හිතේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැහැ, ආදරයක් නැහැ, තිසරණය කෙරෙහි විශ්වාසයක් නැහැ. දඩ ගෙවන්න බයේ තමයි ආරාමයට ඇවිල්ලා තියෙන්නේ. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ යාළුවාට උපකාර කරන සේක්වා කියලා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ නිහඬවම තමන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරලා දොර වහගත්තා. දොර වහගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා දෑස් පියාගෙන අපගේ බුදුරජාණන් වහන්සේ රෝජමල්ල ඇතුළු සියලු ලෝක සත්ත්වයාට මෙත්සිත පැතිරෙව්වා. මොකද්ද පැතිරෙව්වේ? මෙත්සිත පැතිරෙව්වා. බලන්න පින්වත්නි, මේ මෙත්සිතේ තියෙන බලය, මෛත්‍රී සිතේ තියෙන ශක්තිය, කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් හැකියාව. මානසික ශක්තිය කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ මෙත්සිත රෝජමල්ලගේ හිත ස්පර්ශ කළා. රෝජමල්ලගේ හිත එකපාරටම වෙනස් වුණා. දෑස් වලින් කඳුළු එළියට කඩා වැටුණා. රෝජමල් අඬ අඬ හරියට වහු පැටියෙක් තමන්ගේ අම්මගෙන් කිරි උරලා බොන්න අම්මව හොයාගෙන යනවා වගේ රෝජමල්ල අඬාගෙන යනවා, කොමගේ බුදුරජාණන් වහන්සේ, මම ආවේ බුදුරජාණන් වහන්සේව දකින්න, මට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕනි, කොමගේ බුදුරජාණන් වහන්සේ කියලා මිනිස්සුන් අතරින් ඒ මිනිස්සුන් පීරගෙන ඉදිරියට එනවා. ඇවිල්ලා එක්කෙනෙක් කිව්වා, අන්න ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ ගන්ධ කුටිය වැඩ ඉන්නවා, යන්න ගිහිලා වන්දනා කරගන්න කියලා. ඉතින් රෝජමල්ල අඬාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට තට්ටු කරා. තට්ටු කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දොර ඇරියා. පින්වත්නි, අර රෝජමල්ල අර දඩ ගෙවන්න බයේ බුදුරජාණන් වහන්සේව දකින්නට ආපු රෝජමල්ල කල්යාණ මිත්‍රයාගේ උපකාරය නිසා, මෙත්සිතේ බලය නිසා පින්වත්නි හරි පුදුමයි, බුදුරජාණන් වහන්සේගේ දෙපා අභියස වැඳ වැටිලා, දෙපා අල්ල අල්ල පිරි මැද මැද, දෙපා සිඹ සිඹ අඬන්න පටන් ගත්තා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙමි. අද පටන් මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා කියලා අර භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් සිඹ සිඹ අඬන්නට පටන් ගත්තා. පින්වත්නි, මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රෝජමල්ලට ධර්මය දේශනා කළා. ඒ ධර්මය අහපු රෝජමල්ල ඒ මොහොතේම සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. සෝතාපන්න වුණා කියලා කියන්නේ මොකද්ද? සෝතාපන්න නොවන තාක්කල් අපි හැමෝම නිරේ උපදින ස්වභාවයෙන් යුක්තයි. තිරිසන් ලෝකේ උපදින ස්වභාවයෙන් යුක්තයි. ප්‍රේත ලෝකේ උපදින ස්වභාවයෙන් යුක්තයි. අසුර ලෝකේ උපදින ස්වභාවයෙන් යුක්තයි. සතර අපායේ උපදින ස්වභාවයෙන් යුක්තයි සෝතාපන්න නොවන අනිත් හැමෝම. සෝතාපන්න ශ්‍රාවකයා කවදාත් ආයෙ නිරේ උපදින්නේ නැහැ. තිරිසන් ලෝකේ උපදින්නේ නැහැ. ප්‍රේත ලෝකේ උපදින්නෙත් නැහැ. අසුර ලෝකවල උපදින්නෙත් නැහැ. එයාගේ ජීවිතයේ විශාල රැකවරණයක් එයාට ලැබෙනවා සෝතාපන්න වීමත් සමග. ඒ වගේම තමයි සෝතාපන්න වෙනවා කියලා කියන්නේ පින්වත්නි, කෙනෙක්ව බාහිරින් මැනලා හොයන්න බෑ මෙයා සෝතාපන්නද නැද්ද කියලා. හැබැයි එයාගේ අභ්‍යන්තරය තමයි දියුණු වෙන්නේ. මොකද්ද ඇති වෙන දිනුව අභ්‍යන්තරේ. සෝතාපන්න වුණාට පස්සේ මේ ලෝකෙ කිසිම කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාගේ හිතේ තියෙන පැහැදීම වෙනස් කරන්න බෑ. ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම කිසි කෙනෙකුට මේ ලෝකේ වෙනස් කරන්න බෑ. ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි හිතේ තියෙන ශ්‍රද්ධාව මේ ලෝකෙ කිසිම කෙනෙක්ට, දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙක්ටවත්, මාරයෙකුටවත් කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බැහැ. සෝතාපන්න ශ්‍රාවකයා තුනුරුවන් කෙරෙහි අචල, ඒ කියන්නේ සෙලවෙන්නේ නැති, දෘඩතර පැහැදීමකින්, ශ්‍රද්ධාවකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි සෝතාපන්න ශ්‍රාවකයා සීලය පුරණ කෙනෙක්, සීලය පරිපූර්ණ කරගත්ත කෙනෙක්. එයා සිල් කිලුටු කරගන්න කෙනෙක් නෙමෙයි, සිල්වත් කෙනෙක්. ඔන්න ඔය කාරණා හතර කෙනෙකුගේ ජීවිතය තුළ ඇති වුණොත් එහෙම ඒ කෙනා හඳුන්වනවා සෝතාපන්නයි කියලා. සෝතාපන්න ශ්‍රාවකයා වැඩිම වුණොත් උපරිම ආය උපදින්නේ ආත්ම භාව කීයද? හතයි. ජීවිත හතයි. හැබැයි ඒ ජීවිත හතෙන් එකක්වත් සතර අපාය යන්නේ නැහැ. එක්කෝ මනුෂ්‍ය ලෝකේ, එමත් නැත්නම් දිව්‍ය ලෝකේ උපදිනවා. බලන්න පින්වත්නි, එතකොට ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේලාගේ උපකාරය නිසා නේද මහා දුකක් අපි ගෙවලා දාන්නේ? කෙනෙක් සෝතාපන්න වෙනවා නම් ඒ දුක ගෙවලා දාන්නේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේලාගේ උපකාරය මත. එනිසා කල්යාණ මිත්‍රයා අපිට පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ නැවත උපතක් තියෙනවා. මේ සසර ගමන කියන්නේ ඉපදෙමින්, මැරෙමින්, ඉපදෙමින් යමින් යන ගමන. මේ ඔබේ පළවෙනි උපතත් නෙමෙයි, අවසාන උපතත් නෙමෙයි. මේ ජීවිතේ අපි රැස් කරගන්න කර්මයේ කර්මඵලයට අනුව අපිට පින පව මත අපිට ලැබෙන සැප දුක වෙනස් වෙනවා. දැන් මේ ජීවිතේ මේ පින්වත් හැමදෙනාම මේ යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ කුමක විපාකයක් හැටියටද? දෙවියන්ගේ කැමැත්ත නිසාද? එහෙනම් අපි පෙර සසරේ රැස් කරගත්ත පිනක් නිසා. පිනක් නිසා තමයි මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ. පිනක් නිසාමයි ඔබට යහපත් දෙමව්පියන් ලැබුණා නම් ඒ ලැබුණේ පිනක් නිසාමයි. බොහොම කීකරු හොඳ ගුණයාපත් දූ දරුවන් ලැබෙනවා නම් ඒකත් පිනක් නිසා. ඊළඟට කෙනෙකුට ලස්සන රූපයක් තියෙනවා නම්, කඩහඬක් තියෙනවා නම්, භවභෝග සැප සම්පත් තියෙනවා නම්, හොඳ උගත්කමක් තියෙනවා නම්, ඒ හැම දෙයක්ම ලැබෙන්නේ කුමක විපාකයක් නිසාද? පිනක විපාකයක් නිසා. දැන් ඒ හැම දෙයක්ම ඔබට යම් තාක් දුරට ලැබිලා තියෙනවා. හැබැයි ඒ විපාක දුන්න හැම පිනකටම වඩා බලගත් පිනක් ඔබට විපාක දීලා තියෙනවා. මොකද්ද? ඔබට කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙන්න පින තිබිලා තියෙනවා. කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙන්න පින තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්වත් ඇති කරගන්න පිනක් තිබිලා තියෙනවා. කර්ම කර්මඵලය විශ්වාස කරන්න පිනක් තිබිලා තියෙනවා. එතකොට අර කියපු ලෞකික සැප සම්පත් ලබන්නට වඩා මේ ලෝකෝත්තර සැප ලබන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබන්න, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ලබන්න ඔබට පිනක් සසරේ රැස් වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ පින්වතුන් මේ මෙතන මේ වාඩි වෙලා කල්ප ගානකට පස්සේ මේ පින්වතුන්ට අහන්න ලැබෙන දුර්ලභ ධර්මයක් මේ කන් යොමාගෙන අහන්නේ. ධර්මීය ශ්‍රවණය කරන්නේ මේ පින්වතුන් සසරේ රැස් කරගත්ත පිනක විපාකයක් හැටියට. එනම් මේ හෝරාව තුළ මේ පින්වතුන්ගේ ගෙවිලා යන්නේ මොකද්ද? පිනක් ගෙවිලා යනවා. පිනක් ගෙවිලා යනකොට තව පිනක් රැස් වෙනවා. ධර්ම දානමය පින, ධර්ම ශ්‍රවණයට තියෙන පින ගෙවිලා යනකොට මේ හෝරාව තුළ ධර්ම දානය තුළින් රැස් වෙන පින මේ පින්වතුන් මේ වෙනකොට රැස් කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ධර්ම ශ්‍රවණමය වශයෙන් පිනක් මේ පින්වතුන් රැස් කර ගන්නවා. එතකොට පින්වත්නි, මේ දුර්ලභ පින අපිට විපා භුක්ති විඳින්න ලැබෙන්නේ, දුර්ලභ පින් අපේ ජීවිතයේ රැස් කරගන්න අවස්ථාව ලැබෙන්නේ බුද්ධ ශාසනයක විතරමයි. හැබැයි ඔබට කියන්න පුළුවන්ද මට මේ කල්යාණ මිත්‍ර ඇසුර ආයේ කවදාවත් අහිමි වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් අපි හැමෝගෙම ජීවිත තුළ අනතුරක් තියෙනවා. අපිට මේ ලැබිච්ච අවස්ථාව, මේ කල්යාණ මිත්‍ර ඇසුර අපිට කොයි මොහොතේ අහිමි වෙලා යයිද කියලා අපි හැමෝගෙම ජීවිත තුළ යම් අවිනිශ්චිත බවක් තියෙනවා. එහෙනම් මේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපේ ජීවිතයට ලැබෙන මේ යහපත් දේවල් හැමදාටම ලැබෙන නම් අපි එය පතපතාම පින් කරන්න ඕනි. ඇයි මේ මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මත නම්? නිවන් මාර්ගය රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මත නම් අපි පතන්න ඕනි මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර. එහෙනම් අපි මේ අපේ ආදරය කරන අය අපි මේ යනකොට මගේ අම්මා තාත්තා මට ඊළඟ ජීවිතේදීත් අම්මා තාත්තා වේවා. මගේ දූ දරුවෝ මට ඊළඟ ජීවිතේදීත් මගේම දරුවෝ වේවා. මගේ සහෝදර සහෝදරියෝ ඊළඟ ජීවිතේදීත් මගේ සහෝදර සහෝදරියෝ වේවා. එහෙමද අපි පතන්න ඕනේ? නැහැ. එහෙනම් අපි පැතියුත්තේ මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර මට නිවන් දකින මොහොත දක්වාම මගේ ජීවිතෙන් ගිලිහෙන්න එපා. මට අහිමි වෙන්න එපා. දැන් බලන්න පින්වත්නි, ඒ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගණනක් ගත වෙලා ඒ බුදුරජාණන් වහන්සේව ජීවමානව අපේ ඇස් දෙකෙන් දකින්න නොලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් ඒ ධර්මය අහන්නට නොලැබුණත් ඒ රහතුන් වැඩම කළ ඒ උතුම් සුන්දර ඒ යුගය අපිට දෑසින් දකින්නට නොලැබුණත් ඒ යුගය මේ කාලයේ ජීවමාන කළේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් නිසානේ. මේ උතුම් ධර්මය අපිට කියලා දුන්නේ, අපිව සිල්වත් කරේ, අපේ ජීවිතයේ ශ්‍රද්ධාව තුළ පිහිටවුවේ, අපිව ධර්මයේ ශ්‍රවණය කරන්නට යොමු කළේ, අපිට මේ පින් රැස් කරගන්නට අවස්ථාවන් සලස්සලා දුන්නේ. මේ හැම දෙයක්ම ලැබුණේ මේ යුගයේ අපේ පිනට පහළ වුණ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් නිසා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසාමයි අපිත් ඔබත් අපි හැමෝම අද මේ විදිහට මේ ධර්මයේ හැසිරෙන්නේ, සීලයක් රකින්නේ. අපි හැමෝම මේ විදිහට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ උපකාරය මත. එනිසා පින්වත්නි, අපි මේ කල්යාණ මිත්‍ර ඇසුර අපේ ජීවිතයට ලං කරගෙන අපිත් ඒ ධර්මය තව කෙනෙකුට එක්කෙනෙක්ට හරි අපි දායාද කරන්න ඕනේ. මොකද මේ ලෝකේ බොහෝ දෙනෙක් මේ ජීවිතයේ තිබෙන නොයෙකුත් ප්‍රශ්නවලින් දුක් විඳිනවා. දුක් විඳට ඒ දුකෙන් නිදහස් වෙන විදිහ ගැන දන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන මේ ලෝකේ අපි කලින් කතා කළා වගේ මේ ලෝකේ පෙන්වන්නේ දුකෙන් නිදහස් වෙන්න කියලා පෙන්වන්නේ ආයම දුකට ඇදලා දෙන විසඳුම්මයි මේ ලෝකේ මිනිස්යන් මේ සමාජය විසින් අපිට දෙන්නේ. හැබැයි පින්වත්නි, බුද්ධ ශාසනයක් තුල මුණගැහෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රාවක සංඝරත්නය ඇතුළු ඒ උපාසක උපාසිකාවන් ඇතුළු ඒ කල්යාණ මිත්‍ර ඇසුර අපිට ලබලා දෙන්නේ දුකෙන් නිදහස් වෙන්නේ හොම නෙමෙයි. තවදුරටත් ඇසට පේන දේවල් වලට ආස කර කර දුකෙන් නිදහස් වෙන්න බැහැ. ප්‍රිය දෙයක් අපිට අහිමි වුණොත් සිහි කරන්න, ප්‍රිය දේවල් නිසා උපදින්නේ දුක කියලා සිහි කරන්න. ඔබ නිතර සිහි කරන්න ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රිය අමනාප අයත් එක්ක ජීවිත කාලයටම අපිට ජීවත් වෙන්න සිදුවීම දුකක්, මරණයට පත්වීම දුකක්. ඔය දුක නිතර නිතර සිහි කරන්න කියලා අපිට අපේ සිහිය උපද්ද වෙනවා කල්යාණ මිත්‍රයන් වහන්සේලා. ඉතින් ඒ උපකාරය අපි අපේ ජීවිතයට ගන්න ඕනි. අපි මේ අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න තිබ්බ පින අපි බලවත් කරගන්න ඕනි. එනිසා පින්වත්නි, මේ භාග්‍යතුන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද, කල්යාණ මිත්‍ර වූ මා ළඟට පැමිණෙන ඉපදීම ස්වභාව කොට ඇති සත්වයෝ, ජරාව ස්වභාවය කොට ඇති සත්වයෝ, ලෙඩවීම ස්වභාවය කොට ඇති සත්වයෝ, මරණය ස්වභාව කොට ඇති සත්වයෝ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, උපායාස උරුම කරගෙන ඉන්න සත්වයෝ බුදුරජාණන් වහන්සේ කරා ආවහම ඒ හැම දුකෙන්ම නිදහස් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කරාම අපි යන්න ඕනි. බුදුරජාණන් වහන්සේ කෙරෙහිම අපේ සිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනි. පින්වත්නි, අපි අපේ ජීවිතය ගැන දන්නේ බොහොම පොඩ්ඩයි. නමුත් පින්වත්නි, අපි නොදන්න දේ අපේ ජීවිතය ගැන ඉතාමත්ම විශාලයි. අපි දන්නේ නැහැ අපි මේ ලෝකෙට, මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ කොහෙන්ද කියලා අපි දන්නේ. කලින් ජීවිතයේ අපේ අම්මා තාත්තා කවුද කියලා අපි දන්නේ නැහැ. අපි මේ මරණින් මත්තේ ඊළඟට යන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. අපිට තව කී වතාවක් සතර අපායේ ගිහිලා දුක් විඳින්න තියෙද කියලා අපි දන්නේ නැහැ. එනිසා පින්වත්නි, අපි අපේ මේ ජීවිතය ගැන දන්නේ මේ අවුරුදු 60ක 70ක පුංචි කාල සීමාවක් තුළ අපි අත්දකින අත්විඳින දේවල් විතරයි. අපි නොදන්න දේමයි වැඩි. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න හැම වෙලෙම හිතන්න ඕනි, බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, මම වනාහි මගේ ජීවිතය ගැන කිසි දෙයක් නොදනිමි. නමුත් බුදුරජාණන් වහන්සේ මා ගැන සියලු දේ දන්නාසේක. එනිසා සියල්ල දන්න දකින බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිතේ බලවත් පැහැදීමක් අපි ඇති කරගන්න ඕනි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද, ඔබ ඔය විදිහට කල්යාණ මිත්‍ර ඇසුරට යොමු වුණාට පස්සේ තවත් දෙයක් ඔබ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න ඕනි. ඒ තමයි කුසල් දහම් වල අප්‍රමාදී බව. මොකද්ද කුසල් දහම් වල අප්‍රමාදී බව? කල්යාණ මිත්‍රයා මුණ ගැහුණා කියලා හැමදේම හරියන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර නියමාකාරයෙන් අපේ ජීවිතයට ලැබුණා නම් ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණු මොහොතේ පටන් අපි අප්‍රමාදී වෙනවා. මොකටද? කුසල් දහම් වල යෙදෙන්න. අප්‍රමාදීව කුසල් දහම් වල යෙදෙනවා. ඉතින් මේ කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් රජතුමනි, ඔබ අප්‍රමාදීව ඉන්නකොට ඔබේ අන්තපුරේ ඉන්න ඔබේ බිසෝරු හිතෙනවා රජතුමා දැන් අප්‍රමාදී. එහෙනම් අපිත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕනි. ඊළඟට කියනවා, මහරජ, ඔබ අප්‍රමාදීව ඉන්නකොට ඔබේ රාජකීය පිරිස හිතනවා රජතුමා දැන් අප්‍රමාදී. එහෙනම් අපිත් අප්‍රමාදී වෙන්න ඕනි. මහරජ, ඔබ අප්‍රමාදීව ඉන්නකොට ඔබේ හමුදාවේ අයත් හිතනවා දැන් රජතුමා අප්‍රමාදී. එහෙනම් අපිත් අප්‍රමාදී වෙන්න ඕනි. පිනත් මහරජ, ඔබේ මේ කුඩා නගරවල ජනපදවල ඉන්න වැසියන්ටත් හිතෙනවා රජතුමා දැන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. එහෙනම් අපිත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕනි කියලා. පින්වත්නි, ඒ කාරණේ අපි අපේ ජීවිතයට ගලප ගන්න ඕනි. ඔබ දෙමව්පියන් හැටියට ඔබේ දරුවන්ට දෙන්න පුළුවන් උතුම්ම දායාදය තමයි මොකද්ද? ධර්මය. කන්න බොන්න දුන්නට, අඳින්න පළඳින්න දුන්නට දරුවව දුකෙන් නිදහස් කරන්න බෑනේ. දරුවට අඬන්න වෙන එකෙන් නිදහස් කරන්නත් බෑ. මරණයට පත් වෙන එකෙන් නිදහස් කරන්නත් බෑ. එහෙනම් දෙමව්පියන් හැටියට දරුවන්ට දෙන්න පුළුවන් උතුම්ම දායාදය වෙන ඒ ධර්මය ලබා දෙන්න නම් ඉස්සලම තමන් ධර්මය තුල පිහිටලා ඉන්න. තමන් ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට, අප්‍රමාදීව ජීවිතය ගත කරනකොට තමන්ගේ දූ දරුවෝ බලනවා දැන් අම්මා තාත්තා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. එහෙනම් අපිත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕනි කියලා. ඒ වගේම අපි ඇසුරු කරන අපේ යාළු මිත්‍රයෝ ඥාතීන් හිතනවා මගේ අසවල් ඥාතියා, මගේ යාළුවා දැන් ධර්මයේ හැසිරෙනවා. අප්‍රමාදීව කුසල් දහම් වල යෙදෙනවා. එහෙනම් මමත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕනි කියලා. එහෙනම් පින්වත්නි, අපි ආදරය කරන අයට අපිට දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. එයින් අපටත් පිනක් රැස්සෙනවා. ඒවගේම අපි ආදරය කරන දූදරුවන්ට, දෙමව්පියන්ට, ඥාතීන්ට, සහෝදර සහෝදරියන්ට, යාළුවන්ට, හැම දෙනාටම ඒ ධර්මය දායාද කිරීමෙන් ඒ අයගේ ජීවිතයටත් මහා යහපතක් සැලසෙනවා. එනිසා පින්වත්නි, මේ පින්වතුන් මේ ලැබුණු මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එපා. හැම වෙලේම සිහි කරන්න තමන්ගේ ජීවිතයට අනතුරක් තියෙනවා. තමන් ආදරය කරන අය තමන්ගෙන් එක මොහොතෙන් තමන්ගෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා වගේ තමයි ඊළඟ මොහොතේ මටත් මේ ජීවිතය අතහැරලා කාත් කවුරුවත් නැතුව මට ඊළඟ ජීවිතයකට යන්න සිද්ධ වෙනවා. එහෙම යනකොට මේ දරුවෝ මාත් එක්ක එන්නේ නැහැ. මේ අම්මා තාත්තා මාත් එක්ක එන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ, ස්වාමියා, බිරිඳ මා එක්ක ඊළඟ ජීවිතයට එන්නේ නැහැ. අපි මේ ජීවිතයට ආවෙත් තනියම, මේ ජීවිතෙන් යන්නෙත් තනියම. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි තමයි පින්වත්නි මම මගේ කියලා අපි මේ දෙයක් අල්ලගෙන ඉන්නේ. අපි පුද්ගලයන් අල්ලන් ඉනවා, මෙයා මගේ, මෙයා මම. අපි දේපල අල්ලන් ඉනවා, මේ මගේ දේ, මේ මගේ සල්ලි, මේ මගේ ගෙවල්, මේ මගේ යාන වාහන කියලා. හැබැයි පින්වත්නි, මරණය අපිට අඬ ගහනකොට මගේ කියලා අල්ලගත්ත කිසි දෙයක් අපිට මරණයත් එක්ක ඊළඟ ජීවිතයට අරන් යන්න බෑ. හැබැයි පින්වත්නි, අපි අවංකව ධර්මයේ හැසිරුණොත්, අපි අවංකව පින් රැස් කරොත්, අපි අවංකව කුසල් ධර්මයන් අපේ ජීවිතේට රැස් කරගත්තොත්, ඒ දේ විතරයි අපේ පිටිපස්සෙන් ඊළඟ ජීවිතයක් කරා එන්නේ. එනිසා පින්වත්නි, අපි හැම දිනාටම මේ ජීවිතයේ අපේ පිනක විපාකයක් හැටියට ඒ මුණ ගැසුණු උතුම් කල්යාණ මිත්‍ර ඇසුර අපේ ජීවිතයට සමීප කරගෙන, මේ ජීවිතයත් යහපත් කරගෙන, අපේ පරලොව ජීවිතයත් යහපත් කරගෙන, ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේලාගේ උපකාර ඇතිව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් ධර්මයත් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වය දරන්නේ මීගමුවේ පදිංචි අසුන්තා පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් මේ ධර්ම දාණය තුළින් රැස් කරගත්තා වූ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන් නමින් පරලොව සැපත් දෙමව්පියන් වන ජෝෂප් වින්ස්ටන් පීරිස් පියාණන්ටත්, බ්‍රිජට් ලැමීෂියා ප්‍රනාන්දු මෑණියන්ටත්, සෙබස්තියන් නොයෙල් පීරිස් සහ හියුගෝ රන්රාජ් පීරිස් යන සහෝදරියන්ටත්, පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත්, එවගේම අප උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින්වතුන් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වතුන් මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ නම් සඳහන් ඒ දෙමව්පියන් ඇතුළු සහෝදර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, දුක්ඛිත අභාව්‍ය ස්ථානයක බෙදලා ඇතනම් මේ පින් අනුමෝදන්ව සුගති සැප සම්පත් සලසා ගනිත්වා. ඒ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ උතුම් ධර්ම දාණය සිදු කරන පින්වත් අසුන්තා පීරිස් මහත්මිය ඇතුළු දූදරුවන්ට, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටමත්, සහභාගී වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් හැම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනය කෙරෙහි සිත් පහදවාගෙන සිටින පොළොවවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින සිළු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව අපට ඇපූපකාර කරත්වා දෙවියෝද වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලෝම් පුණ්‍ය ධර්මයන් අප ගුරු දේවෝත්තම පරම පූජනීය පිනවත් ලොකු ස්වාමීන් වහන්සේටත්, සිල් ගුණධම් වඩන මහා සංඝරුවනටත්, අනගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂිත අනගාරික දූදරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. එවගේම මේ උතුම් ධර්ම දානෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ අශ්‍රීමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වය දරන අසුන්තා පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ධර්මයේ ශ්‍රවණය කළ ලෝවාසි සියලූම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි හැම දෙනාටමත් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.